බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ ဒုတိယံတိ ਸੰဃံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදණ්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්දෙන් පංචසේලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පහාදේත හොඳයි චමුත් මහත්මා සංඛේන නොනත් මාසිකව සිදු කරන දානමය පින්කමයි අද දිනත් මේ ඉතාම ශ්‍රද්ධාවෙන් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ දානෙහි මුල් කොටස සම්බුද්ධ පූජාවස්සේ අප පූජා කරමු. අවසරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණ දෙසා මේ සියලු පූජාවන් පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය හිර ජීවනයේ සරසා ගන්නට මේ උතුම් සම්බුද්ධ ශාසනය තුලදීම ධර්ම මාර්ග ඉදිරියට යන්නට මේ උතුම් කුසලයට තමට ශක්තියක් වේවා කියන පැතුමෙන් අපි එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං කමාතෝ භගවතා ධම්මෝ සම්දෙට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං බෝවිඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකන්තාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ ගන්ධ සම්භාර යොන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දංස සිරි පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යථායිදං මේ කායෝ විනාශ භාවන් අදිවාසේ තුනෝ බන්තේ පානියම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේ තුනෝ බන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තියා සාදු සාදු සාදු හොඳයි මේ පින්නතුන් ධර්මික උපයාගත් වස්තුවෙන් විපහදන කරලා සෝදානම් කරපු මේ ආහාර පාන ආදී යොත් සීලම පූජා ද්‍රව්‍යයන් මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නයි බලාපොරොත්තු වන්නේ අප සරණ ගියේ අපේ ශාස්ත්‍රෝ සම්මස්සම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කළ ඒ වගේම මේ දහම මතු පරපුරට දෙන්නට සේවා 35කට අධික කාලයක් සිය ජීවිතය කැප කළ ඒ සරොත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන උතුම් මහා සංග්‍රහණය වෙනුවෙන් ය ඔබේ දෑතින් සෝදානම් කළ තියෙන මේ දානය පූජා කළේ කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ධර්මයේ සඳහන් වෙනවා සංඝෝ පවජමානානං කියලා කාරණයක්. මේ මිහිමත ගමන් කරන පුද්ගලයන් අතුරින් උතුම්ම පිරිස විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා සංඝරත්නයට. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම අපේ හිතේ ප්‍රසන්න භාවය ඇති වෙන කාරණයක්. උන්වහන්සේලා ඇසුරු කිරීම අපේ ජීවිතේ ආශිර්වාදයක්. උන්වහන්සේල වෙනුවෙන් දන් හැන්දක් පූජා කිරීම අපේ ජීවිතයට ලොකු පිනක්. ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම අපේ සන්තානගත සකල විද දුක් සමුදාය නිදහසනට අපට හේතුවක් වෙනවා. අන්න එවින වූ උතුම් මහා සංඝරත්නය අනුත්තරං පුඤ්ඤක්ඛේ සං ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ උතුම්ම පින්කෙත විදියටයි ඒ ස්වාමීන් වහන්සේලා සරකන්නේ. ඉතින් ඔබ ඒ සංඝරත්නය තුල පැවිදි ආවෝ සුපටිපන්නාදී ඒ උතුම් මහසඟ ගුණ සිහිපත් කරලා අප මේ දානීය පූජා කරන්න බලාපොරොත්තු වනස්ථාව. එනිසා සෝදනම් කළා වූ මේ සියලු පූජා ද්‍රව්‍යයන් ඒ උතුම් මහසඟ රත්නය වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛව පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් අප නමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සියලු සත්‍යයන්ටත් මේ පින දැක සුවපත්තනට මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍යයේ කියලා දානේ සංඝසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්තිතං තොයිහං කිප්පමේව සමිජ්ජතු සම්වේ පූරෙන්තු සංකප්පා ඡන්දෝ පන්න රසියතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති අතෝ නිම්මාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි සමත් මහත්මා සංගණිනෝනා මාත්‍රිකව සිදු කරන මේ දානමය පින්කමයි අද මේ මොහොතින් සිදු කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් පූජා කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණයේ ග්‍රන්ථ අවස්ථාව ලැබීම. ඉතින් බුදුරජාණන් වහන්සේ පුර අවුරුදු 45 කිස්සේ දේශනා කර ධර්මය ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකක් දක්වන්නට පුළුවන්. එකක් තමයි මේ සම්මුති ලෝකයේ තුල අප කොහොමද අපේ මානසික මට්ටම කිලීම තබා ගන්නේ කියන කාරණය. ඒ වගේම මේ සම්මුති සත්‍යයෙන් ඉක්මිලා සම්මුති ලෝකයෙන් ඉක්මිලා ප්‍රඥාවෙන් ලෝකේ දිහා බලලා සම්පූර්ණ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණය. ඉතින් අපි ධර්මයක් ශ්‍රවණය කරනකොට ධර්මයක් තේරුම් ගන්නකොට ධර්මයක් පුහුණු කරනකොට ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන අවස්ථාවේදී මේ හැම අවස්ථාවකදීම අපි ඊටාම මනවින් බුද්ධිමත්ව තේරුම් ගත යුතු කාරණය තමයි අප මේ ඇසුරු කරන්නේ සම්මුති සත්‍යයට අදාළ කාරණයක්ද නැත්නම් ඒ සම්මුති සත්‍ය ඉක්මවලා ලෝකෝත්තර සත්‍ය තුලින් කියන ධමයක්ද අප මේ පුහුණු කරමින් ඉන්නේ ප්‍රත්‍යක්ෂ කරමින් ඉන්නේ කියන කාරණේ ගැන අපි නිතර නිතර අවධානය යොමු කරන්නට ඕන. ඉතින් මේ සම්මුති ලෝකයේ තුල අපි සාර්ථක වෙනවා කියලා කියන්නේ සම්මුති සත්‍ය තුල සාර්ථක වෙනවා කියලා කියන්නේ මේ ලෝක විවහාරය තුල අපේ මනස ඉගෙනම මට්ටමින් පවත්වා ගනිමින් මේ ජීවිතය සතුටෙන් ගත කරන අතරේදී මරණයෙන් මතු ජීවිතයේ සුගතිගාමී වෙන විදියට අපේ මානසික මට්ටම පාත්වා ගැනීම. අන්නේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් අපට දේශනා කළේ. අප සන්තකව දේවල් කිසියම් ප්‍රමාණයකින් පරිත්‍යාග කිරීම අත්හැරීම කියන කාරණය. අප මේ ඇසුරු කරන පරිහරණය කරන දේවල් අපේ ජීවිතයේ ඕනම වෙලාවක අත්හරින්නට පුළුවන්. අත්හැරින්නට පුළුවන්. නැති වෙන්න පුළුවන්. අන්න ඒ දේ කලින්ම මෙනෙහි කරලා ඒකට පුහුණුවක් විදියට තමයි අප මහන්සියෙන් හරිහම්බ කරන දේවල් අපට අයිති දේවල් ටිකින් ටික අපි අනිත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට පුරු වෙන්නේ. ඉතින් මේක අපේ හිතේ තියෙන දැඩි ලෝභය අඩු කර ගන්නට අපට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට යම් කිසි දවසක වෙන් වෙලන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. එහෙම මෙනෙහි කරන්න කියපු හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ හිතේ තියෙන දැඩි ලෝභකම අඩු කර ගන්නට. දෙවෙනි කාරණය තමයි අපට සම්පූර්ණම ධම්මකට පිවිසෙන්නට මේ අත්හැරීමට නෙක්ඛම් මෙයට මේක අවශ්‍යයි. අර මුලින්ම අවශ්‍ය වන්නේ හිතේ තියෙන දැඩි ලෝභය අඩු කර ගන්න. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දැක්කා මරණයට පත්වෙන බොහෝ දෙනේ දුගතිගාමී වෙන්නේ. දුගතිගාමීවට හේතුව තමයි මේ දැඩි ලෝභය කියන කාරණය. අන්නේ දැඩි ලෝභයේ හේතුවෙන් බොහෝ විට මරණයෙන් පස්සේ මනුස්ස ලෝකේ ඉන්න යන්නේ ප්‍රේත ලෝකේ යන්නේ. අන්න එතනින් මුදවන්නට තමයි මේ පරිත්‍යාග සීලයේ දේශනා කළේ. ඉතින් අපි නිතරම සිහිපත් කරන ඕන අපට ඕන වෙලාවක ජීවිතයේ මේ තියෙන සම්පත් අත්හරින්න සිද්ධ වෙන බව. ඒකින් අපි මේ වගේ පරිත්‍යාගය පුරු වෙනවා. ආත්ම සුඛ පරිත්‍යාගය සිදු කරනවා. දෙවෙනි කාරණේ තමයි සීලය. විශේෂයෙන් පංච සීලය ආරක්ෂා කරමින් අපේ කායික වාචික සංවරය අධිකර ගැනීම. ඉතින් මේ පංච සීලය රකින්න ප්‍රමාණයට අපේ ජීවිතයේ පසුතැවීම් කරදර කම්කටොළු හොඟා අඩු වෙනවා. අපේ අතින් සිදුවන වැරදි අඩු වෙනවා. අපි නිතරම යමක් කරන්නේ පංච සීලය මත පිළිදලා නම් අපට අපේ ජීවිතය ගැන ලොකෝ විශ්වසනීයත්වයක් ගෞරවයක් වගේම සමාජය තුළදී විසරද බවක් නිර්භය බවක් ඇති වෙනවා. අන්න ඒක අපට ජීවිතේ අවශ්‍ය දෙයක්. අපේ පෞරුෂය හොඳින් තියාගන්නට ප්‍රධානතම කාරණයක් තමයි සාමාන්‍ය ලෝකේ පෞරුෂය කියන්නේ හොඳ ලස්සනට ඇඳලා පැනඳලා කොණ්ඩෙ පීරලා හොඳට කෙලින් යනවා නම් හොඳට ව්‍යායාම කරලා ඉන්නවා නම් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් කියලා කියන්නේ නේද? නමුත් බුදුදහමේ හැටියට ඒක නියම පෞරුෂය වෙන්නේ නැහැ. පෞරුෂයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි self regulation කියන කාරණය, discipline කියන කාරණය, නැත්නම් moral conduct කියන කාරණය, virtue කියන කාරණය. අන්න ඒකෙදී තමන්ගේ තියෙන සිල්වන්ත බව, කායික වාචික සංවරය සමාජය තුළදී බොහොම අභිමානයෙන් නිර්භයව ජීවත් වෙන්නට හේතුවක් වෙනවා. ඒක මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම පරලොව ජීවිතයේ සුගතිගාමී වෙන්නටත් ඍජුවම හේතු වෙන කාරණයක්. ඊළඟට දේශනා කළ සමත භාවනාවක් විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පාදක කරගෙන කිසියම් සමත කමඨහනක් පුහුණු කරන්න පුළුවන් නම් බුදුදහමේ හැටියට කාම කමඨහන 40ක් දේශනා කළා තියෙනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය ආදී මේ කිසියම් භාවනාවක් භාවිත කරමින් තමන්ගේ හිත කිසියම් කුසල අරමුණක දිගු වේලාවක් පාසා ගන්නට පුළුවන් නම් අන්න ඒකෙන් අපේ හිතේ තියෙන කාම ඡන්ද ආදී නීවරණ රස දුරු කර ගන්නට යටපත් කර ගන්නට අපට පුළුවන්කම තියෙනවා. අන්නේ නීවරණ දුරු වෙච්ච පමණට හිත ලස්සන වෙනවා. හිත ලස්සන වෙච්ච පමණට හිතේ සතුට වැඩි වෙනවා. ඒ වගේමයි නීවරණ දුරු වෙන පමණට අපේ සතුට අප වෙතම නැඹුරු කර ගන්නට අපි උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ධමයක් නොලැබෙච්ච කෙනෙකුගේ ජීවිතේ සතුට තියෙන්නේ බාහිර කාරණා මත. තමන්ගේ ධනය, ඥාතීන්, දේපල පරිහරණය කරන බඩු භාණ්ඩ, අනිත්‍යගේ කිරිත ප්‍රශංසා මේ ආදී බාහිර කාරණා මත තමයි සතුට තීරණය වෙන්නේ. එහෙම නැත්නම් ආමු වශයෙන් තමන්ගේ ශාරීරික රූප සම්පත්තිය මත, නිරෝගී සම්පත්තිය මත තමයි තමන්ගේ සතුට තීරණය වෙන්නේ. නමුත් මෙන්න මේ සමත භාවනාවට නැඹුරු වීමත් එක්කම තමන්ට තමන් ගැන බලන්න පුළුවන් සුවිශේෂ ලක්ෂණයක් තමයි තමන්ගේ සතුට තමන්ගේ පැත්තටම නැඹුරු වෙලා තියෙන්නේ. බාහිර සාධක කොහොම වෙතත් ඒව වෙනස් වුණත් තමන්ගේ සතුටට බාධා කරන්න බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ. තමන්ට වේගයක් ලැබුණ හැම වෙලාවෙම තමන් සමත කමටහනක් ඇසුරු කරමින් වාසය කරන්නේ. පිරිසක් මැදදී හිටියත් තමන් දක්ෂ වෙනවා ඒ අයගින් අතරෙදිම කුසල චේතනාවක් තමන්ගේ හිත දිගු වේලාවක් වාර්තා ගන්නවා. එතකොට මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තමයි මේ ජීවිතයේ තුලදී සාර්ථකත්වයට පත්වන හේතු විදිහට දේශනා කළේ. එහි උපරිම අවස්ථාව තමයි තමන් මරණයෙන් පස්සේ මීට වඩා සුගතිගාමී තැනක හිත පිහිටන විදියට හොඳ ඉහළ මානසික මට්ටමක පිරිසිදු සිතකින් යුතුව වාසය කිරීම. හැබැයි මේ මට්ටමේ අපි හිටියත් තාම අපි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරපු අය වෙන්නේ නැහැ. මේ සියල්ලක්ම අපි සිදු කරන්නේ අපි පුණ්‍යාභි සංඛාර විදියට ලෞකික කුසලයක් සිදු කළා රූපාචර ධානය ලැබුවත් අපි තවමත් තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරාගෙන මට්ටමේ. ඒ වගේම අපි අරෝපාවචර ධානය ලැබීම වශයෙන් ආනිඤ්ඤාපි සංඛාර සිදු කළා අපි එන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරාගෙන මානසිකත්වය මත. වෙනත් විදිහකින් කියනවා නම් අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට අපි දැකපුවහු දේවල් තවම නිරුද්ධ වෙලා නැතුව තාම සජීවීව තියෙනවා කියන මෙන්න මේ අවිද්‍යා මූලිය තුළ තමයි අපි ඉන්නේ. ඒ නිසා තමයි අපිට හීන පේනකොට හීනේදී අපි දැකපුවහු දේවල් සජීවී විදිහට අපිට පේන්නේ. එතකොට හීනේදී බලාගන්න පුළුවන් අපි කොච්චරනම් මුලා වෙලාද ඉන්නේ කියලා. අන්නේ මුලාම තමයි මේ මොහොතේ අපි තියෙන්නේ. අපි දැකපුවහු දේවල් හිතනකොටම අර එහි සමුදයන්තයක තමයි අපි ගිහිල්ලා අවිද්‍යාව තුළ බැසගෙන ඉන්නේ. මෙන්න මේ බැසගෙන ඉන්නවා කියන්නේ එක පැත්තකින් අපි නැවත භවයට යන සූදානම් භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ කියපු විදියට ඒ භවය නිසා ජාතිය නැවත උපතකට යනවා. ඒ උපතේ හේතුවෙන් ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අන්නේ නිසා මෙන්න මේ තත්ත්වයනෝ සම්පූර්ණම නිදහසනේදීහි ප්‍රඥාවක් නැත්නම් අවිද්‍යාවෙන් දුරු වීමක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අන්නේ තමයි මේ ලෝකෝත්තර දර්ශනය කියන එක. අපේ අස්තනාසාද ඉන්ද්‍රිය වලට රූපයක් පේනකොට වර්තමාන මොහොතේ අපේ වර්ණ රූප, ගන්ධ රූප, රස රූප ආදී මේ රූපේ හඳුනා ගැනීමක් තියෙනවා සංඥා වේදනා දෙක තුලින්. නමුත් එහි සැබෑ තත්ත්වය අපි තේරුම් ගන්නේ මනෝවිඥාණය කියන කාරණය. එතකොට මනෝවිඥාණයෙන් අපි යමක් තේරුම් ගන්න අවස්ථාව ලක්ෂණය තමයි අර රූපයේ විභාග මට්ටමේ තියෙන ස්කන්ධ ටික සම්පූර්ණම නිරුද්ධ වෙච්ච මොහොතක තමයි අපි මනෝවිඥාණයෙන් යමක් තේරුම් ගන්නෙ. අන්නේ මනෝවිඥාණයත් දිගට තියෙන දෙයක් නෙවෙයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණය කියන මට්ටමෙන් මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරෝධයට පත්වන දෙයක් තමයි මෙන්න මේ මානසිකත්වය කියලා කියන්නේ. එතකොට මෙන්න මේකට හේතු වන විදිහට අපි උපරිම ලෙස සතිවට්ඨානය තුළ වර්තමානයේ හිත තියාගෙන මෙන්න මේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ටිකේ නිරෝධය දකින්නට වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාත්මක වන මනසේ ස්වභාවයත් මේ හේතුඵල දහම මත ක්‍රියාත්මක වන දෙයක් නේද කියලා දකිනවනම් අපි එකතකින් බාහිර රූපෙනුත් නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් වර්තමාන නාමයන් තියෙනුත් අපි නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකෙන් එක විට නිදහස් වෙන අවස්ථාව තමයි දුකේ නිදහස් වෙන අවස්ථාව විදිහට දේශනා කළේ. මේ දෙකෙන් එක විට නිදහස් වීම තමයි සම්පූර්ණම අපට තියෙන අභ්‍යන්තර උදය බාහිර උදය සකල විට ගැටළු වලින් නිදහස් වීමේ මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ මාවත. එතකොට මෙන්න මෙතන හිත තියාගෙන ඉන්න කාලය වැඩි කරගන්න තමයි අපේ උපරිම ලෙස උත්සාහ ගන්නට ඕන. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය වටපිටාව සකසා ගන්න තමයි අපි මේ දාන ආදී සිද්ධාම් කිරීම, මෞපියන්ට උපස්ථාන කිරීම, මේ යුතුයකම් ආදී මේ සියල්ලක්ම සිදු කරන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය මඟ හතර විවර කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්නයි අප මේ සීලොම කුසල දාම් සිදු කරලා ඒවාගේ ආශිර්වාදයේ ආනිසංසය අපි ලබා ගන්නේ. දිනේ සඳහා කටයුතු කරන්නත් අප වැඩ වඩාත් උත්සාහ ගන්නට ඕන. එනිසා අපේ ජීවිතේ ලබා ගන්නා අග්‍රතම ප්‍රතිඵලය මේ සම්බුද්ධ ශාසනයකින් ෂණ සම්පත්තියකින් අප ලබන අග්‍රතම ඵලය මිහිරිම ඵලය වන්නේ මෙන්න මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම වශයෙන් ආරස්නගික මාර්ගයේ ගමන් කරලා සම්මාදිට්ඨිය ආදී මේ කරුණු සම්පූර්ණ කරගෙන අපේ හිත ඉහළම මට්ටමින් ප්‍රඥාව තුළ පවත්වා ගැනීම. පඤ්ඤා පාසාද මාරුයේ අසෝකෝසෝකිනින් පඤ්ඤං පබ්බතට්ටෝ උම්මට්ටෝ දීරෝ බාලේ අවෙක්කති කියලා සඳහන් කළේ මේකයි. මේ සසරගත සත්‍යම් මේ පහළ මට්ටමේ අවිද්‍යාව තුලින මොහතක මේ ධර්ම ශ්‍රවණයෙන් එහි භාවිතයෙන් විදර්ශනා ගැනීම වශයෙන් ප්‍රඥාව නැමැති ප්‍රාසාදය මතට නගිනට පුළුවන් මොහොතින් අපට මේ ඒ පරවත පාමුලේ ඉන්න අනේක විද දුක් විඳින සත්‍යයන් දැකලා අපට මේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් අන්නේ ධම්මගයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. ඉතින් මේ ධම්මගෙන් වඩ වඩාත්ම ප්‍රතිඵලයක් ප්‍රයෝජන ගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට මේ සිදු කරන උතුම් දාන වේදිකමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ පින් අපරමෙන් මියගේ ඥාති උදානුමෝදන්ව සුවපත්ත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතිනට පුණ්‍ය ආනෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් රැක දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කිරීම වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, මාසිකව සිදු කරන දානමේ පින්කම මේ මාසයේදීත් තමන්ගේ දෑතින් මැනවින් සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. රැස් කරගත් මේ උතුම් කුසල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බේතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ.